අපි අපේ යෝජනා ඉදිරිපත් කළ දෙන්න දැන් තවත් කරන්න ඕන දේවල් සම්බන්ධයෙන්. දැන් අපේ රටේ සර්වපාක්ෂික සමුළුසා කමිටුවක ඉතිහාසයක් තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ සර්වපාක්ෂික සමුළුවක් තිබ්බා. ඒකට අපි ගියා ඒ කාලේ අපි යෝජනා ඉදිරිපත් කරා. සර්වපාක්ෂික කමිටුවක් පත් කළා ඒකෙන් ත්‍රිස්තරණ මහත්මයා හිටියේ ඒකෙන්. ඒවට ඉතිහාසයක් කරන වෙච්ච දෙයක් මොකක්වත් නැහැ. සල්ලි නාස්ති කරලා කඩදාසි කුඩවල ගොඩ ගාලා නිකම් කරලා ගියා. අපි දන්නේ මේ හදන කමිටු සර්වපාක්ෂික සාකච්ඡාව කොහොම එකක්ද කියලා. තාම අපිට ඒක ගැන කියලා නැහැ. මේක දිගක් වල්ලක් අපි දන්නේ නැහැ. මේක අන්තර්ගතය දෙන අපිට වැටහීමක් නැහැ. ඒ නිසා මේ කරන්න යන්නේ මොකද්ද? මොන අරමුණ කෙන්ද කරන්න යන්නේ? මේව සාකච්ඡා ලැබෙන සීමා මායිම් මොනවද? බලතල මොනවද? මෙන්න මේ කාරණා සම්බන්ධ අවබෝධයක් ගත්තට පස්සේ තමයි අපිට මේ සම්බන්ධ ප්‍රතිචාර දක්වන්න වෙන්නේ. ඒ නිසා දැන් මේක අර කියපු කතාවකට අනුව අපිට කියන්න පුළුවන් කමක් නැහැ. අපේ ස්ථාවරේ මොකද්ද කියලා. මොකද මේව බරපතල දේවල්. රැවටිලි කරන්න බෑ අපව.